නායක මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ තියෙන වැලේකෙනි තුමා පාර්ලිමේන්තුව දරුවන් ඇතුළු සමස්ත රටේ ජනතාවම ලා කරලා තියෙනවා වීගෝ ඉන්ටර්ටේන් නිෂ්පාදකයන්ට ඒ වගේම රබර් නිෂ්පාදකයන්ට සාතිකමින් ලැබිලා නැහැ. දැන් අයිතිය විදේශිකයන්ට පවරා දීම පිළිබඳ ප්‍රශ්නේ අර්ථසාධකාර මුදල භාරකාරාර මුදල ඒකාබද්ධ කිරීම පිළිබඳ ප්‍රශ්නේ රාජ්‍ය සේවකයන්ගේ වර්ධනය මූලික වැටුපට එකතු නොකිරීම රාජ්‍ය සේවකයන්ට හිමි වාහන බලපත්‍ර නොදීම අධික ලෙස වක්‍රබදු ඉහළ නැංවීම ජනාදී කරුණු රාශියක් අපි එතුමට ඉදිරිපත් කළේ. එතුම බොහොම සාවධානව සවන් දීලා අපිට කිව්වා මේ අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමා අපේ එතුමාගේ දේශ ඇමතිවරු සමග අපේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට සාකච්ඡාව සඳහා වහාම අවස්ථාවක් දෙනවා අයවැය ඡන්දෙ ගන්න පෙර. මේ අයවැය ලේඛනයට ඡන්දෙ දෙන්න කියලා එතුමා නියෝග කිරීම කරන්නේ නැහැ.